අපිට 2014 25 චක්‍රලේඛනයේ අනුව හිටපු ජනාධිපති අධිකර මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් දින 180 සම්පූර්ණ කර ඇති සේවකයන් ස්ථිර කිරීමට චක්‍රලේඛයක් කිව්වා. ඒ චක්‍රලේඛයට අනුව අපිට ස්ථිරපත්වීමක් දුන්න බලත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍ය අධිකාරීතුමා විසින් ඒ ස්ථිරපත්වීම මේ වන විට වැඩ බලන සාමාන්‍ය අධිකාරීතුමා විසින් අපේ පත්වීම අහෝසි කරලා තියෙනවා. මෙතන තනිකර තියෙන දේශපාලන පරිගැණීමක් හිටපු දේශපාලන අධිකාරියයි දැන් තියෙන දේශපාලන අධිකාරියයි පරිගැණීම මත අපි ඇටලා ඉන්න ආගාදයෙන් හිටපු දේශපාලන අධිකාරියත් අපිට සහනයක් පතන්නේ නැහැ. දැන් ඉන්න දේශපාලන අධිකාරියත් අපිට සහනයක් පතන්නේ නැහැ.